අපි කියන්නේ මේ කිසිදු ක්‍රියාවලියක් මේ මැතිවරණයෙන් පස්සේ අවසන් වෙන්න බෑ. මේ සියල්ල යලි මීට වඩා පණ ගහලා ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියේ මහජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් හදන්න කියලා අපි මහජනතාවකින් ඉල්ලා සිටිනවා.